ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින පද්මිනී ජෝසප් මහත්මියගේ නිවසට මේ පින්තුන් හැම දෙනෙක් මේක රාශී වෙලා ඊටම වටිනා ඥාතික යුතුයකමක් සිදු කරන මොහොත මේත සති කිහිපයකට කලින් ශ්‍රී ලංකාවේදී මිය ගිය එලස්මී පෙරේරා මාතාවට ඒ නැන්දනියට මේ අත්හන්ට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකම මේ වගේ දාන ආදී පින්දහම් සිදු කරලා එතුමියට පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන් ඊටම වටිනා අර්ථවත් අලංකාර ලස්සන පින්කමක් මේ නිවසේහි සිද්ධ වෙන අවස්ථාව. අපේ නිවසක් ලස්සන වෙන්නේ පින්තුනේ පින්කම් කරන වෙලාව. දැන් බලන්න මේ වෙලාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සදාතුක කරඬුව මේ නිවසේ වැඩ සිටින අවස්ථාව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ සරුවත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඔබේ නිවසේහි වැඩ සිටින අවස්ථාව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව. පින්නතින ඔබ මහන්සියෙන් විය පැහැදන් කළා හදපු මේ ගෙදරට ලබා දෙන ලොකුම වටිනාකම තමයි මේ ලබා දෙන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන පෙරවනේ ආශිර්වාදය තමයි අපට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් ලොකුම ආශිර්වාදය. ලොකුම රත්නයක්. ඒ විතරක් නෙවෙයි ඔබතුමිය ළඟින් මැසුරු කරන මේ ඥාති මිත්‍රාදීන් කාටත් ආරාධනා කරලා ඒ අත්තන්ට පින් සිද්ධ වෙන විදියට ඒ අත්තන්ගේ හිත ලස්සන වෙන විදියෙ ලස්සන පින්කම සිද්ධ කරන අවස්ථාව. ඒ නිසා හුඟා සතුටට පත්වන්න පද්මිනී නොනා මහත්මිය ඊටම සත්පුරුෂ කෙනෙක් විදියට ඥාතික යුතුයකම් දන්න කෙනෙක් විදියට මේ පින්කම සංවිධානය කළා. එතුමියට මේ හැම දිනෙකම පින්කම ලස්සනට සිදු කරන්නට සහභාගීත්වයෙන් උදව් උපකාර කළා කියලා. අද විශේෂයෙන් සිහිපත් කරන්නේ තමන්ගේ මියගේ ඥාතිවරයෙකුට පුණ්‍ය ආනුමෝදනා කරන අවස්ථාව. මියගේ ඥාති කෙනෙකුට සැබෑ ලෙසම උපකාර කරන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තියෙන්නේ. යම්කිසි කෙනෙක් ජීවත් වුණා නම් අපට ජීවත් වෙන කෙනාට අපට අතින් අතට කිසියම් දෙයක් දෙන්නට පුළුවන්. ආහාර පාන ආදියෙන් ඇඳුම් පැනඳුම් වලින් බෙහෙත් තෙහෙත් වලින් අපට උපකාර කරන්න පුළුවන්. නමුත් මේ ගියාට පස්සේ මේ තියෙන භෞතික සම්බන්ධතා සියල්ලක්ම අවසන් වෙනවා. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ සිතේ පින් සිතිවිලි ඇති කරගෙන දාන ආදී කුසල දහම් සිදු කරගෙන අපේ සිත පිරිසුදු කරලා ඒ පිරිසුදු කිරීමෙන් ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය මියගිය ඥාතීන්ට අනුමෝදන් කරවීම පමණයි අපට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අන්නේ ඉහළම යුතුයකම ඉහළම කුසලය තමයි ඔබ මේ සිද්ධ කරන්නේ කියලා කල්පනා කරන්න. මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වෙලා සීල මේ වශයෙන් ඔබ පින්කමක් කරගත්තා. ඒ වගේම මේ මතක වස්ත්‍ර පූජාව සම්බුද්ධ පූජාව ආදිය තුලින් දාන මේ පින්කම් සිදු කරගත්තා. දානයන් අතරින් ඉහළම දානය වන ධර්ම දාන මේ පින්කම සිදු කරගෙන ධර්ම දේශනාවකු සිදු කරවාගෙන තවත් පින්කම් සිදු කරගෙන ඒ විතරක් නෙවෙයි අනිත්‍ය ප්‍රතිසංගත ගාථාවකට හුඟකන් දීලා ජීවිතය අනිත්‍යතාවය තේරුම් අරගෙන ඒ පින ඒ ලක්ෂ්මී පෙරේරා මාතාවට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාව. පින්න තුනේ බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතය ලස්සන කරගන්න, අපේ ජීවිතයේ සතුට වැඩි දියුණු කරගන්න, වෙනත් විදියකින් කියනවා නම් අපේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න. බොහෝ විට අපි හිතන්නේ අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන්නේ අපේ කරන රැකියාව, අපට තියෙන උගත්කම, අපේ නිවස, අපේ දරුවන්, අපේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම, ඒ වගේම තමන්ට තියෙන මුදල් හදල්, රන්නාබරණ, මේව තමයි අපි ජීවිතයේ වටිනා දේවල් විදිහට සැලකන්නේ. මේවත් කිසියම් විදිහක වටිනාකමක් අපට ලැබෙනවා. නමුත් පින්නුතුනි මේ සියලුම සම්පත් අපි තියාගෙන ඉන්න අවස්ථාවේදී අපේ හිතේ කෙනෙක් ගැන දැඩි අමනාපයක් තියෙනවා නම් අර තියෙන කිසිදු සම්බන්ධයකින් සම්පත්තියකින් අපට නියම සැනසීමක් නැහැ. මේ සියන සියලුම සම්පත් ඉබදී අපට කෙනෙක් ගැන දැඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා නම්, කෙනෙක්ගේ දිනුට අකමැත්තක් තියෙනවා නම් ඒ වෙලාවෙත් අපට නියම සතුටක් නැහැ හිතේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ අපි කොච්චර සතුටෙන් ඉනවාද කියන කාරණේ මත. අන්නේ සතුට තීරණය වන්නේ කොයිතරම් දුරට අපි අත්හැරීම පුරුදු කළ තියෙනවද? කොයිතරම් අපේ කායික වාචික සංවරයක් තියෙනවද? කොයිතරම් අපි අනිත්‍යය කෙරෙහි මෛත්‍රී සාගතව ඉන්නවද? කොයිතරම් අපි ප්‍රඥාවන්තව ඉන්නවාද කියන කාරණේ මතයි අපේ ජීවිතය ඇත්තටම සතුට තීරණය වෙන්නේ. අන්නේ සතුට දිනු වෙච්ච පමණටයි ඇත්තටම අපට අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ. අපි විමසලා බලමු මෙන්න මේ සතුට මෙන්න මේ වටිනාකම අපේ ජීවිතේ වැඩි කරගන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන්ට අපි ඇත්තටම උදව් කරන්නේ කොහොමද කියලා. විශේෂයෙන් පින්තුනේ කෙනෙක් මිය ගියාට පස්සේ පින්කම් කරන අවස්ථාවේදී අපි මේ මිය ගිය කෙනාගේ ළඟ තිබිච්ච ගුණධම් කල්පනා කරන්න ඕන. ඇයි ඒකට හේතුව? ඒ මිය ගිය කෙනාගේ ළඟ හොඳ ගතිගුණ තිබ්බනම් අන්න ඒ හොඳ ගති ලක්ෂණ qualities human values අපි මතක් කරගන්නට ඕන. ඇයි එහෙම අපි මතක් කළ යුත්තේ? ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මිය ගියාම පින්කම් කරලා පින් අනුමෝදන් කරන වෙලාවේදී ඒ මිය ගිය කෙනාගේ ළඟ තියෙච්ච හොඳ ගති ලක්ෂණ සිහිපත් කරගන්නේ කියලා. ඇයි එහෙම අපි මතක් කළ යුත්තේ? එහෙම මතක් කරනකොට අපට සතුටක් ඇති වෙනවා. ඒ ගුණධම් වලට අනුරූපව යා අද හොඳ තැනක උපතක් ලැබලා ඇතී කියලා අපි දන්නවා. අන්න ඒ නිසා අපට කෙනෙක් ගැන නියම විදියට සතුටක් ඇති වෙන්න හැකියාව තියෙන්නේ ඒ මිය ගිය කෙනා ඇත්තටම ගුණධම් වලින් පෝෂණය වෙලා හිටියනම් අන්න ඒ ගුණධම් වල ප්‍රමාණයට අපට සතුට වෙන්නට පුළුවන්. මෙන්න මේ කාරණය අපට මතක් වෙනවත් එක්කම අපි මිය ගිය ඥාතීන්ට සලකන විතරක් නෙවෙයි පින්නතුනි අපට අපි ආපස්සට බලනවා අපි දැනට ඉන්න ඥාතීන්ට ඇත්තටම අපි උදව් කළද තියෙන්නේ කියලා. අද දැනට ඔබ ඇසුරු කරන ඥාතීන් ඉන්නවා නම් දැනට ඔබේ ජීවත් වෙන ඥාතීන් ඉන්නවා නම් අන්නේ ජීවත් වෙන ඥාතීන් හැමදාම එකට ඉන්නේ නැහැ. ඒත් මේ වගේ වෙන් වෙලා යනවා. අන්නේ වෙන් වෙලා යන දවසට ඔබ බලන්න එහෙම ඒ කෙනා වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් වෙන අවස්ථාවක් තිබුණොත් එදාට ඔබට සිහිපත් කරන්න පුළුවන් හොඳ ගතිගුණ ටිකක් ඊයගේ ළඟ තියෙනවද? ඒ වගේම මේ ගතිගුණ ටික දිනු වෙන ඔබ ඇත්තටම උදව් කළා තියෙනවද කියලා. මේක පින්නොතින් ඉතාම වැදගත් කාරණයක්. ඔබ ජීවත් වෙනකොට ඥාති මිත්‍රාදීන් හැටියට ඔබ නිතරම අනිත් අයට උදව් කරනවා. ආහාර පාන වලින් හොඳ කෑමක් හැදුවාම ගිහිල්ලා ඒ කට්ටියට පූජා කරනවා දෙනවා. ඒ වගේම ඔබගේ ගෙදර සාදයක් තියෙනවා නම් එන්න කියනවා. වෙනත් කෙනෙක්ගේ ගියක් හදනවා නම් ඒකට උදව් කරනවා. මගුල් ගියක් තියෙනවා නම් උදව් කරනවා. මේ වගේ දේවල් අපි බොහෝ විට කරන වේ සාමාන්‍ය දේවල්. නමුත් පින්වත්නි කිසිම දෙයක් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නවත් ඒ වගේම ඇත්තටම මේ ජීවිත කාලයේ මානසික සුවෙන් ජීවත් වෙනටත් නියම ලෙසව හේතු වෙන්නේ නැහැ. අපි ඇත්තටම කෙනෙකුට උදව් කරනවා කියලා කියන්නේ එයාගේ සිත පිරිසිදු වෙන උදව් කරන්නට ඕන. එයාට දන් දීම පුරුදු කරවන්නට ඕන. සිල්වන්ත වෙන්න උදව් කරන්නට ඕන. ශ්‍රද්ධාව දිනු වෙන මඟ පෙන්වන්නට ඕන. ප්‍රඥාව දිනු වෙන ක්‍රමයට ඒගොල්ලන්ට උපදෙස් දෙන්නට ඕන. එයාට ආධ්‍යාත්මික දිනු වෙන උදව් කරන්නට ඕන. මෙන්න මේක තමයි පින්නතුණේ ඇත්තටම අපි අපේ ඥාතීන්ට උදව් කරගන්න ක්‍රමය. බලන්න පින්නතුණේ ඔබගේ ළඟම ඥාතීන් අඩුම ගානේ 10 දෙනෙකුටවත් ඔබ මේ උදව්ව කළා tieද කියලා බලන්න. ඔබේ අම්මට තාත්තට ස්වාමි භාර්යාවන්ට දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඒ අයගේ ආධ්‍යාත්මික ගුණය දිනු කරගන්න මානසික සතුට දිනු කරගන්න ඔබ ඇත්තටම උදව් කළා tieද කියලා බලන්න. අන්නේ උදව්ව තමයි පින්තුනේ ඇත්තටම ඔබට ජීවිතයේ සතුටට පත්වන්නට හේතුවක් තියනවා නම් සැබෑ ලෙසම ඒ ආධ්‍යාත්මික සතුට දිනු කරගන්න හේතු වන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික උපකාරය අපි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුන් සරණ ගිහිපු සමහර ශ්‍රාවකයන් ඒ ආගේ ස්වාමි භාර්යාවන්ට උදව් කළේ ධර්මයෙන්. ඔබ දන්නවා සමහර සිටුවරු එයාගේ දරුවන් ධර්මයට අකමැති සමහර අය දහමට යොමු කරන්න සල්ලි දීලා කියනවා ගිහිල්ලා ඔබට කහවණු 1000ක් දෙන්නම් අද ගිහිල්ලා බුදුහාඳුරන්ගෙන් බණක් අහලෙන්න කියලා. ඇතැම් විට ඒ බණ අහලාවට පස්සේ ඊට පස්සේ කියනවා තවත් කහවණු 1000ක් දෙන්නම් ඊළඟ දවසේ ගිහිල්ලා එක බණපදයක් මතක තියාගෙන ඉන්න කියලා. මෙන්න මේ විදියට අකමැති කෙනෙක් ඉන්නවා නම් සල්ලි දීලා හරි ඒ අය ධර්මයට යොමු කරනවා. මෙන්න මේක අපි කල යුත්තේයි. අපි මේ ධර්මයෙන් උදව් කරනකොට ඒ අයගේ හිතේ තියෙන ලෝභකම අඩු වෙනවා. අනිත් අයත් එක්ක තියෙන ද්වේෂය අඩු වෙනවා. අනිත් අයට තියෙන ඊර්ෂ්‍යාව, මාන්නය මේ වගේ අකුසල විතරක මනසින් දුර වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අය මරණයට පත් වුණු දවසේදී අපට සතුටු වෙන්න පුළුවන්. අනේ මගේ ඥාතිවරයා ජීවත් වෙලා ඉන්න කාලේ මං ඇත්තටම උදව් කළා. කොහොමද මං උදව් කළේ? මං කරන පින්කම් වලට මං එයා සහභාගී කරගත්තා. මං ඒ තැනැත්තාට හොඳම බණ අහන්න මං අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අපි එකට සිල් සමාදන් වුණා. අපි එකට භාවනා කළා. පින්නොතින ඔබ දන්නවද අද මේ වගේ ඊටාම රෝගී තත්ත්වයන් වසංගත රෝගයන් ලෝකේ පවතින මේ මොහොතේත් සමහර නිවස්සල අය තමන්ගේ දරුවොත් එක්ක නිවසින්දගෙනම සිල් ගන්නවා. ඒ විතරක් නෙවෙයි අනිත් ඈත් එකකට බණ අහනවා. සමහර විට ඔබ කිව්වහම පුදුම හිතෙයි. සමහර අම්මල තාත්තලි ඉන්නවා තමන්ගේ දරුවනුත් එක්ක. ඇතැම් විට දරුවෝ ඉන්න රටවල් කිහිපයක. ඒ දරුවෝ කවුරුත් එක්ක එකම වෙලාවක ස්කයිප් එකෙන්, සූම් එකෙන් නැත්නම් WhatsApp එකෙන් මේ වගේ නවීන තාක්ෂණ ක්‍රමයකින් සම්බන්ධ වෙලා එක අවස්ථාවේ කවුරුත් එක්ක භාවනා කරනවා. පින්නොතින අපි නවීන තාක්ෂණය පාවිච්චි කරනවා කියන්නේ මේක. අපේ ළඟ තියෙන ජංගම දුරකථනය, අපේ ළඟ තියෙන ඉන්ටර්නෙට් පහසුකම් අපි පාවිච්චි කරන්න ඕන මොකටද? අපි පාවිච්චි කරන්න ඕන පින්නොතින අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න, අපේ කුසලයේ දිනු කරගන්න. අන්න ඒ ආධ්‍යාත්මික ශක්තිය නිසා අපට මේ ජීවිතයෙන් දිනෙන් දින අපේ සතුට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කවදා හරි වෙන් වෙච්ච දවසට අපට ඇත්තටම සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ දේ අපි කළ තිබුණොත්. දැන් අද මේ සිහිපත් කරන ඒ ලක්ෂ්මී පෙරේරා මහත්මිය අවුරුදු 95 ජීවත් වුණා. පින්නතුන අද කාලේ මෙවැනි කාලයක් ජීවත් වෙනවා කියන එක අපට විශ්වාස කරන්න අමාරුයි. ජීවිත ගැන ඉතාම අවිනිශ්චිත මට්ටමක අපි ඉන්නේ. අපි ඉස්සර බොහෝ විට හිතුවේ දරුවන්ට උගන්නලා, දරුවන්ට රැකිරක්ෂා ආරන් දීලා විවාහ කළ මේ ඔක්කොම කල ඉවර වෙච්ච කාලෙක පින්කම් කරන්න බලාගෙන තමයි හිතුවේ නේද? පින්නතුනේ අද මෙහෙම කාලයක් අපට විශ්වාස තියන්න අමාරුයි. අපට හෙට දවස ගැනවත් විශ්වාසයක් තියන්න අමාරුයි. අන්න එවැනි අවිනිශ්චිත ජීවිත ගත කරන අපට අපේ ජීවිතයෙන් සැබෑ ලෙසම ප්‍රයෝජන ගන්න නම් ඒ ප්‍රයෝජන ගත යුත්තේ ධර්මයෙන්මයි. අපේ හිත ඉහළම මට්ටමෙන් අපේ පිරිසිදුව තියාගන්නට ඕන. අන්නේ පිරිසිදුව තියාගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒක ප්‍රධාන වශයෙන් අපට ඇත්තටම කරණ දෙකයි පිනුතුනේ කරන්න තියෙන්නේ. අපි හුඟක් වර වෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළා. 84,000ක් ධර්මස්කන්ධයක් තියෙනවා. නමුත් ඒ සියල්ලම ගත්තොත් ක්වොලිටීස් දෙකකට, ડોක්ට්‍රින්ස් දෙකකට ඒ සියල්ලක්ම කන්ක්ලූඩ් කරන්න පුළුවන්, ගොනු කරන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි එක පැත්තකින් මෛත්‍රී භාවනාව, ලෙවින් කයිනස් එක. අනිත් පැත්තෙන් සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. මෙච්චරයි කරන් තියෙන පිනුතු. හැබැයි මේ දෙක අපි ආවට ගියාට නෙවෙයි සම්පූර්ණම කැප වෙලා කරන්නට ඕන. මෙන්න මේ දෙක කරන්නට Taman දවසට කොච්චර විනාඩි ගානක් කොච්චර පැය ගානක් ගත කරනවාද කියන කාරණේ මතයි සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය, සතුට, ආධ්‍යාත්මික දියුණුව, මානසික සැනසීම රඳා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ධර්ම රාශියක අවධාරණය කළා. ලෞකික මට්ටමින් කරන්න පුළුවන් ඉහළම පින්කම විදියට මෛත්‍රී භාවනා කරන්න කියලා. සියලු සත්ත්වෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා පුළුවන් තරම් වාර ගානක් මෛත්‍රිය වඩන්න. මේ මෛත්‍රිය වඩන්න වඩන්න පිනොතුනි අපට සීමා සම්බේධය, මේ මගේ මේ පිටය කියන මේ බැරියල් එක, මේ තාප්පේ බිඳිලා යනවා. මේ මුළු ලෝකෙම තමන්ගේ ගෙදර වගේ, තමන්ගේ දරුවන් වගේ පේන ගන්නවා. ඒත් එක්කම අපේ හිතේ තියෙන ලෝභ කන්ටි ගෙන් ටික අඩු වෙනවා. ඒත් එකම අපට කෙනෙක් ගැන තියෙන අමනාපය අඩු වෙනවා. කෙනෙක්ගේ අඩුපාඩුවකට ඇතැම් විට අපි අඩුපාඩුව මතක තියාගෙන විටින් විට සිහි කළා අපි දුක් වෙනව නේද? කෙනෙක් මට මේ වගේ දෙයක් කළා කියලා මතක තියාගෙන ඉන්නවනේ. නමුත් ඒක සිහිපත් කරන මොහොතේ තැනත් ඒක දන්නේවත් නැහැ අපි මතක් කරනවද කියලා. අපි තමයි අපේ පැත්තෙන් අපේ හිතේ හිත නරක කරගෙන අපි දුක් වෙන්නේ. නමුත් මේ මෛත්‍රිය වඩනවත් එක මෙන්න මේ වෙනස මෙන්න මේ දුර්වලතාවය අපේ ජීවිතෙන් අඩු වෙනවා. ඒ වගේම කෙනෙක් දීන වෙනකොට අපිට ඊර්ෂ්‍යා කරන්න බෑ. ඇයි තමන්ගේ දරුවේ දීන වෙනවා වගේ අනිත් කෙනා දිනනට බලනවා. කෙනෙක් ගැන මාන්නයක් ඇති කරගන්න බෑ. අපි දරුවන්ගේ ළඟ මාන්නෙන් ඉන්නවද? පුතේ මං ඔයාට වඩා හොඳට මට උපාධිය තියෙනවා. ඔයාට වඩා මං ලස්සනයි. ඔයාට වඩා ඔයාගේ වාහනයට වඩා මගේ වාහනේ වටිනවා. එහෙම අපි කියනවා දරුවන්ගේ ළඟදී. අපි කවදා කියන්නේ නැහැ අපිට එහෙම කියන්න බෑ. මේක තමයි මාන්නය කියලා කියන්නේ. මේ මාන්නය නැති වෙලා යනවා. තමන්ගේ පිට කියලා තමන් ඉස්මතු වෙන දරණ උත්සාහය අඩු වෙනවා. මේ මෛත්‍රිය දිනුවමත් එක්කම. ඒ විතරක් නෙමෙයි පින්නතුනි මේ මෛත්‍රියේ භාවනාව තමයි ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දිනු කරගන්න ක්‍රමයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ලෞකික මට්ටමේදී මෛත්‍රිය වඩනවා නම් ඒක තමයි මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න තියෙන හොඳම ක්‍රමය. මෛත්‍රිය භාවනා වැඩීම තමයි අකුසල කර්ම විපාක යටපත් කරගන්න තියෙන ඉහළම ක්‍රමය. මෛත්‍රිය වැඩීම තමයි මානසික දුක් පීඩා අඩු කරගන්න තියෙන ඉහළම ක්‍රමය. මෛත්‍රිය භාවනා වැඩීම තමයි මනස ලෝකයේ මේ ජීවිතයේ ලස්සන බලන තියෙන ක්‍රමය. ඒ මෛත්‍රිය වඩන්න වඩන්න අපට මනස ලෝකයේ ඉහළම මට්ටමක තමන් ඉන්නවා. මනස ලෝකයටත් ඉහළට ගිහිලා තමන් දෙවියෙක් වගේ ඉන්නවා. දෙවියන්ටත් වඩා ඉහළට ගිහිලා එදාට ඔබ ඉන්නේ බ්‍රහ්මයෙක් වගේ ඉන්නේ. පින්නතුනේ ටිකෙන් ටික පුහුණු කරලා බලන්න. ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. පින්නතුනේ අපි මේකේ ආසාදය දනවනවා නම් අපි gedara හැමදාම gedara දරුවෝ ටික ඥාතින් ටික එකතු වෙලා එකට භාවනා කරනවා. ලස්සනට පහම්පත්තු කරලා තමන් කැමති නම් හොඳ මියුසික් එකකුත් ඕනනම් දාලා හීලින් මියුසික් එකක් ස්පිරිටුවල් මියුසික් එකකුත් ඕනනම් දාලා ලස්සනට තමන්ගේ නිවස ඉඳගෙන තමන්ගේ දරුවනොත් එක්ක එකට භාවනා කරන්න පුළුවන් නම් එදාට ඔබේ gedara ලස්සන පින්නතුනේ වටිනාකම නිම කරන්න බෑ. ඔබේ ගෙදර වටිනාකම තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් මිල කරන වටිනාකමෙන් නෙවෙයි. ඔබ මේ නිවස පරිහරණය කරන කාලේ කොයිතරම් දුරට ඒ සෙවණයට ඉඳගෙන ඔබ මනස දියුණු කරගත්තද? ඔබ කොයිතරම් ඔබේ නිවස ඉඳගෙන අනිත් අයට දම් පින්කම් කරන අවස්ථාව ලබා දුන්නද? කොයිතරම් ස්වාමින් වහන්සේලේ නිවසට වැඩමවල පින්කම් කළාද? ඔබේ නිවසේ කොයිතරම් ඔබ සීල සමාදන්වල හිටියද? ඒ නිවසේ කොයිතරම් දුරට භාවනා කළාද? මෙන්න මේක තමයි නිවසේ වටිනාකම තීරණය කරන සාධකය. නිවසේ වටිනාකම විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ මෙන්න මේ පින්කම් කරද්දී ඇඳුමක් ඇඳගෙන හිටියේ නම් ඒ ඇඳුමත් වටිනවා. ඔබ මේ පින්කම් කරද්දී යම්කිසි ආභරණයක් පළඳගෙන හිටියේ නම් අන්නේ ආභරණෙත් වටිනාකම වැඩි වෙනවා. ඔබ මේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන අවස්ථාවේදී ඔබ පරිහරණය කරපු මේ ශරීරය ඒ ශරීරයත් වටිනා දෙයක් වෙනවා. අන්නේ ශරීරයේ ඉහළ මට්ටමේ ආධ්‍යාත්ම මට්ටමට දිනු කරවතින් ඒ ශරීරයේ මරණයෙන් පස්සේ අනිත් අය වැඳලා පුදලා පින් කරගෙන සුගතිගාමි වෙනටත් හේතු වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙන්න මේ ටිකෙන් ටික අපේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න ක්‍රමය. ඒ නිසා එක පැත්තකින් අපි තම තමන්ම මේක තේරුම් අරගෙන හැකිතාක දුරට තමන්ගේ ආධ්‍යාත්ම මට්ටම දිනු කරන්නට ඕන. ඒ දිනුවෙන තමන්ගේ ජීවිතයේ වැඩිපුර දම් පින්කම් කරනවා, වැඩිපුර තමන් සිල්වන්ත වෙනවා, ඒ වගේම වැඩිපුර තමන් භාවනා කරනවා, මෛත්‍රිය භාවනා වඩනවා. මේ සියල්ලක්ම කරනකොට තමන්ට නිතරම බුදුහාමුදුරුව සිහිපත් වෙනවා, ඒ සද්ධර්මයේ සිහිපත් වෙනවා, සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා සිහිපත් වෙනවා. බලන්න පින්නොත්නි අපට දවසට වැඩිපුර මතක් වෙන්නේ මොනවද කියලා? දවසට ඔබ කල්පනා කරනකොට වැඩිපුර මතක් වෙන්නේ මොනවද? ඔබේ රැකියාවද? ඔබේ ගෙදරද? නැත්නම් වැරදි අඩුපාඩු සිදුවෙන දේශපාලඥයෙක් ගැනද? මේව බලන්න පින්නතුනි. අන්න ඒ තමන්ට මතක් වෙන දෙයින් තමන්ගේ ගැනම තමන්ට තීරණයක් කරන්න පුළුවන් තමන් වටින කෙනෙක්ද නොවටින කෙනෙක්ද කියලා. ඔබට දිනපතාම ඔබ කරපු දානාදී පින්දහ මතක් වෙනවනම් අම්මට සාතර සලකපු ආකාරය මතක් වෙනවනම් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු විදිය මතක් වෙනවනම් විහෙර විහාරස්ථානවලට උදව් කරපු විදිය මතක් වෙනවනම් ඔබ නිතිපතා ආරක්ෂා කරන පංචශීලය ඔබට මතක් වෙනවනම් මම අද ප්‍රාණඝාතයෙන් වැළකීලි හිටියේ මම අද සොරකමක් කරේ නැහැ මම බොරුවක් කිව්වේ නැහැ මම මත්පැන් ටිකක් අද පානය කළේ නැහැ මම කාටවත් අර බේද වෙන කේලමක් මම කිව්වේ නැහැ මෙන්න මේ දේවල් දිනු වෙනකොට බලන්න පිනොතනි තමන්ටම තමන්ගේ සතුට ලැබෙනවා ඒ විතරක් නෙමෙයි තමන්ට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් වෙනවා නම් ඒ වෙලාවට තවත් තමන්ගේ සතුට දිනු වෙනවා ඔබට මේ තමන් ගැන සිහිපත් කරන අවස්ථාවේදී ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානය ඒ වගේම චතුරාර්ය සත්‍ය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ආරසණික මාර්ග මේ වගේ කරුණු මතක් වෙනවා නම් ඔබ තවත් දිනු කෙනෙක්. ඒ වගේම ඔබ එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය සරුවත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව, චිත්තගෘහපතියා, විසාකාව මේ වගේ අය ඔබ මතක් කරනවා නම් කොහොමද? ඒ මතක් කරන වෙලාවේ ඔබ ඉන්නේ මේ ඇත් එකට ජීවත් වෙන කෙනෙක් වෙනවා ඔබ. ඔබ යම්කිසි දුර්වලතා තියෙන ගැන කෙනෙක් ගැන මතක් කරනකොට ඔබ ඉන්නේ උපවාසය කරන යාත් එක්ක. යාගේ සෙවණේ ඉන්නේ. ඔබ පිරිහෙච්ච කෙනෙක් ගැන කතා කරනකොට ඔබ හිතනවා මං යාට හොඳ දෙයක් කිව්ව කියලා නේද? නමුත් ඇත්තටම අපි යාත් එක්ක එයාගේ දුර්ගුණ ටිකත් එක්ක අපි ජීවත් වෙන වෙලෙ. ඒ නිසා අපට පුළුවන් නම් හොඳ ආධ්‍යාත්මික දිනුවෙච්ච ඉහිලම අය ගැන සිහිපත් කරමින් ඉන්න බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන අවස්ථාව සරුවත් හාමුදුරුවෝ සිහිපත් කරන අවස්ථාව අපි දෙව්රම් වෙහෙරේ ඒ බුදු සේවනයේ වාසය කරන අවස්ථාව අපි මෛත්‍රී භාවනා වඩන අවස්ථාව අපි බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් සමග වාසය කරන අවස්ථාව පින්නොතනි අපට මෙන්න මේ යුතුයකම අපේ ඥාතීන්ට කරන්න පුළුවන් නම් අපි ඥාතීන් එක ඉන්නකොට නිතරම සතුටෙන් ඉන්නේ ඒ විතරක් නෙවෙයි පින්නොතනි ඔබ ඇත්තටම තේරුම් ගන්න ඒක නම් මිය ගියාට පස්සේ කොහොමද මිය ගියාට පස්සේ ඇත්තටම ඔබ ඊටත් වඩා සතුට වෙනවා. ආදාබ කෙනෙක් මිය ගියාම දුක් වෙනව නේද? ඔබ ඇත්තටම ආධ්‍යාත්මික ගමන් මගේ හිටියන ඥාතින් එක්ක ඔබ මිය ගිය දවසට හිටියනත් වඩා සතුට වෙනවා. ඇයි ඒ? ඔබ දන්නවයේ හිටිය කාලේ ආධ්‍යාත්මිකව ඉඳලා එයාට දහමින් උදව් කළා තියෙනවා. ඒක නා දැන් ජීවත් වෙන්නේ මේ හිටිය ආත්මභාවයට වඩා ඉහළ තැනක තියෙන එක දැන් අපට විශ්වාසයි. ඔබ බලන්න ඔබත් එකට හිටිය ඥාතිවරේ හිතවතෙක් මීට වඩා ඉහළ රටකට නැත්නම් ඉහළ ප්‍රදේශයකට හොඳ නිවසකට ගියහම ඔබ දුක් වෙනවද? අඬනවද? වෙන්වීමේ පොඩි දුකක් තියෙනවා නමුත් ඔබ සතුට වෙනවනේ. එයා කලින් හිටියට වඩා හොඳ ගෙදරක දැන් ඉන්නේ. යා කලින් හිටිය රටට වඩා හොඳ රටක ඉන්නේ සාමකාමී රටක දැන් ඉන්නේ කියලා ඔබ එයා ගැන හිතනකොට සතුට වෙනවා. අන්නේ වගේම තමයි තියෙනතනි අප එකට ඉන්න කාලේ අනිත් ඇයට ධර්මයෙන් උදව් කළා තියෙනවා නම් එයත් එක ඉන්න කාලේ සතුට වෙනවා. මිය ගියාට පස්සේ සතුට වෙනවා අනේ දැන් යා හොඳ තැනක ඇති කියලා. පින්නතුනි මෙන්න මේ උදව්ව අපි අනිවාර්යයෙන්ම අපේ ඥාතීන්ට කරන්නට ඕන. අපි ඇත්තටම ඥාතීන්ට ආදරේ නම් ඒ වගේම අපි මේ පරිහරණය කරන සම්පත් වලට මේ ඉඩකඩම් වලට මේ ගෙවල් වලට අපි උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන. ගෙදර හුඟක් ලොකු නා කියලා, ගෙදර හුඟක් ලස්සන කියලා ගෙදර වටිනාකම වැඩි වෙන්නේ නැහැ. ඒ ගෙදර වටිනාකම තියෙන්නේ ඒ ගෙදර ඉඳගෙන අපි ධර්මය අහන්නට ඕන. සිල් සමාදන් වෙන්න ඕන. ඒ ගෙදර ඉඳගෙන භාවනා කරන්නට ඕන. පින්නතුනි ඔබ දන්නවා අදත් ඔබ දඹදිව ගිහම ඉන්දියාවේ ගිහම දෙව්රම් වෙහෙරට වඳිනවා. ස්වාමීන් වහන්සේ හිටිය ස්ථාන වලට වඳිනවා. ඇයි වඳින්නේ අපි? අපි වඳින්නේ ගඩොල් ගඩොල් වලටද? අපි ඒ වඳින ගොඩනැගිලි වලටද? ඇත්තටම පිනොතින අපි ඒ වඳින්නේ කාටද? අපි ඒ වඳින්නේ ආධ්‍යාත්මික උත්තමයන්ගේ ගුණධම් පුරුදු කරපු උත්තමයන් වැඩ සිටි ස්ථානයට වඳින්නේ. අන්න ඒ වගේ ඔබත් මේ ඉන්න නිවස ආධ්‍යාත්මික නිවසක් කරගත්තොත් ඔබට විතරක් නෙවෙයි ඔබ හිටිය ගෙදරටත් මනසෝ නැති වුණත් මේ ආධ්‍යාත්මික සුවේ දැනෙන වෙන සත්වයන් දෙවියන් බ්‍රහ්මයන් ඔබේ නිවසටත් වඳිනවා. බලන්න පින්වතුනි කොයි තරම් වටිනාකම බුදුහාමුදුරුවෝ අපට ලබා දීලා තියෙද. ඒ විතරක් නෙමෙයි පින්වතුනි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා ප්‍රඥාවෙන් ඉහළම මට්ටමින් වාසය කරන ක්‍රමය. අපි ඇත්තටම දක්ෂ නම් අපි ඇත්තටම පින්වන්ත නම් අපි ඇත්තටම නියම විදිහේ උගත්කමක් ලැබලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපට නියම ජීවිත වටිනාකම ජීවිත අධ්‍යාපනය ලබා දෙන්නේ. බුදුහාඳුරන්ගේ වරක් කෙනෙක් අහනෝ කතං ජීවින් ජීවිතමහොසෙට්ටම් කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ පඤ්ඤා ජීවින් ජීවිතමහොසෙට්ටම් ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය උතුම ජීවිතය කියලා. පින්නතුනි ප්‍රඥාවෙන් කොහොමද ජීවත් වෙන්නේ? කෙනෙකුට හිතන්න පුළුවන් මං ජීවිත කාලේ හුඟක් පින්කම් කළා තියෙනවා මෙච්චර දාන දීලා තියෙනවා මෙච්චර දවස් ගාණක් මං සීල් අරන් තියෙනවා මේ වගේ දේවල් වලින් කෙනෙකුට ඇතැම් විට ප්‍රඥාවන්තව ජීවත් වුණා කියලා හිතන්න පුළුවන්. මේවත් පින්කම් තමයි පින්නතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් කරපු රිසර්ච් එක එක්ස්පෙරිමන්ට් එක රිසල්ට් එක අපට දීලා තියෙනවා. මොකක්ද ඉහෙළම ප්‍රඥාවෙන් ජීවත් වෙන ක්‍රමය කියන. අපි ඇහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට නාසයට ගඳ සුවඳක් විඳිනකොට දිවට රසයක් දැනෙනකොට ශරීරයට ස්පර්ශයක් දැනෙනකොට අපි ඉන්න මානසිකත්වය කොහොමද? දැන් ඔබේ ඇහැට රූපයක් දකිනකොට ඔබට හිතෙන්නේ මේ මොහොතේ පේන රූපේ මම මේ දකින්නේ කියලා. ඔබේ කනට ශබ්දයක් ඇහෙනකොට ඔබට හිතෙන්නේ මේ මොහොතේ පිටවන ශබ්දය මගේ කනට ඇහෙන්නේ මම මේ තේරුම් ගන්න කියලා. ඔබ වාහනයක නැගලා ඉන්න බලන්න. ඔබ වාහනේ ඩ්‍රයිව් කරනකොට ඔබ ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඔබට හිතෙන්නේ ඔබේ ඇස් දෙක තියෙන ස්ථානයේ ඔබ ඉන්නේ කියලා. ඔබට කවදාවත් හිතෙනද වාහනේ ඩ්‍රයිව් කරනකොට ඔබ ඉන්නේ රෝද හතර උඩ කියන කාරණේ? ඔබ ඇත්තටම ඉන්නේ රෝද හතර උඩ ඉන්නේ. නමුත් රෝද හතර දිහා බලාගෙන නෙවෙයි අපි ඩ්‍රයිව් කරන්නේ. ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහා බලාගෙන. ඔබ පඩිමැලක් නගිනකොට ඔබ කකුල් දෙක ළඟ බලාගෙනද නගින්නේ? නෑනේ, පඩිපැල් කීපයක් ඉස්සරහා තමයි බලන්නේ කොයි වෙලේ. ඔබේ කකුල් දෙක තියෙන ආපස්සේ ඔබ කලින් දැකපු තැන ස්ථානයේ ඔබේ පාදක තියෙන. නමුත් ඔබ බලන්නේ කොහෙද? ඔබ බලන්නේ ඉස්සරහා පැත්ත. පින්නතුනි මෙන්න මේකෙන් තේරුම් ගන්න පුළුවන් අපි ඉන්න මට්ටම මොකද්ද කියන. එතකොට දැන් ඔබ මේ ඇහැට රූපයක් පේනවා නම් ඔබ ඒ පේන අවස්ථාවේ හඳුනා ගන්න රූපේ හඳුනා ගන්නකොට ඒ මුලින් දැකපු ඇසත් රූපයත් චක්කු විඥානියත් චක්කු සම්පස්සියත් කියන මේ අවස්ථා ගානම පසුබල ගිහිල්ලා අපි ඒක හඳුනාගන්නේ මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥාණයෙන් තමයි මේ හඳුනාගන්නේ. එතකොට පින්නතුනි ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? අපේ හිතට අපි නිතරම දෙයක් ගැන හිතන රූපයක් එක්කනේ නේද? දරුව ගැන හිතුවත් ඔබේ පාසල ගැන හිතුවත් ඔබ රැකියාව කරන තැන ගැන හිතුවත් කවුරු හරි බැනපු කෙනෙක් ගැන හිතුණත් අඩු ගානේ බලන්න ලුණු රස ගැන හිතනකොට ලුණු ටිකක් නේ හිතන්නේ නේද? ඔබ පිච්ච මල් සුවඳ කියලා හිතුවොත් ඒ සුවඳක් හිතන්නේ ඔබ රූපයක් එක්කනේ මලක් එක්කනේ. නමුත් පින්නතුනි ඒ රූපයක් අපි මතක් කරන වෙලාවේ ඒ අපි මුලින් දැකපු රූපය ඒ සැබෑ ලෝකේ රූපය මේ අවස්ථාවේ නිරුද්ධ වෙලා තියෙනවා. අපි ඒක තේරුම් ගන්නේ මන ආයතනේ. නමුත් සිතේ තියෙන වේගවත් බව නිසා අපට කවදාවත් මේක හිතෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට අනාවරණය කරන ධර්ම මොකද්ද? ඒ ධර්ම තමයි මෙන්න මේ නුවණ ලබා දීම. එතකොට මෙන්න මෙවැනි ක්‍රමයක් තමයි අපි ඇත්තටම ජීවිතය ගත ගන්නවා කියලා කියන්නේ. එතකොට අපේ යම්තා ජීවිතයේ දුකක් හෝ සැපක් අපි විඳලා තියෙනම් විඳලා තියෙන මොකක් හින්දද? මෙන්න මේ රූපය ඇසුරු කරන මේ රූපය තාම තියෙනවායි කියන හැඟීමෙන් තමයි අපි සැප දුක් විඳලා තියෙන්නේ. අපි කවුරු හරි කෙනෙක් බැන්නා කියපු එකට මට මේ වගේ වෙනස්කමක් කරා, මට මේ වගේ බැන්නා, මගේ දෙයක් හොරකම් කළා, මේ වගේ දෙයක් අපි හිතනකොට ඒ හිතන සිද්ධියේදී නදාල රූපයේ මේ ලෝකේ නැහැ පින්නතුනි. ඒ අවස්ථාවේ බලපු අපේ ඇසත් නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට හැම මොහොතකම අපට හිතෙන්නේ ඒ අපි ගත කරන මොහොත ඇත්තයි කියලා. නමුත් ඇත්තටම අපි මේ රූපය ඇසුරු කළාට අපි මේ හැම වෙලාවෙම ඒ මොහොතේ අපේ සිතිවිල්ලක් විදියට විතරයි අපි ඉන්නේ. නමුත් අපට පේන්නේ බාහිර මේ රූප ශබ්ද ටිකක් තියෙයි කියලා. නමුත් පින්නතුනි බලන්න, දැන් අපි මේ මොහොතේ අපේ ජීවිතය ඇත්ත කරගෙන ඉන්නේ. මේ හාමුදුරුවෝ ඉන්නවා, මේ ඥාතින්ට කියනවා ලයිට් පත් වෙනවා කියලා. අපි දැන් හිතන් ඉන්නේ මේක මේ මොහොතේ ඇත්තටම තියෙයි කියලා. බලන්න පින්නතුනි, මේ මොහොතේ මේ සිද්ධිය වීඩියෝ කළොත් අපි වීඩියෝ කළා, හෙට මේ මොහොතේ ආයි ඒක ඕපන් කරොත් අපි ඒක ප්ලේ කරලා පෙන්වොත් මොකද වෙන්නේ? අපට හිතෙන්නේ මේ කතීත සිද්ධියක් මේක නිරුද්ධ වෙලා දැන් අපි ඉන්න මොහොතයි ඇත්ත කියලානේ. දැන් බලන මොහොත කියලා. ඇත්තටම පින්නතුන් මේ වර්තමාන මොහොත මේ මොහොතත් එහෙමයි. අපි මේ මොහොත තමයි අර වීඩියෝ කළේ. වීඩියෝ කළා හෙට දවසේ බලන්නේ මේ මොහොත. නමුත් අපට ඒක බලන වෙලාවේදී හෙට දවසේ පේන්නේ හෙට දවසේ ඇත්ත, අද දවසේ නිරුද්ධ වෙලා අද බොරුවක් කියලා අපට හිතෙන්නේ. පින්නතුන් මේකෙන් බලන්න, මේ අද අපි ගත කරන මේ ලෝකයක් ඇත්තටම මිත්‍යාවක් නේ. අපි මේ අවිද්‍යාවෙන් ජීවත් වෙන ලෝකෙකයි මේ ඉන්නේ. එතකොට ඇත්තටම අපි ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ தത്വයේ තේරුම් ගැනීම. මේ தത്വයේ තේරුම් ගන්නකොට අපි දන්නවා ඇත්තටම අපි ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? අපේ මනසත් ධර්මාලම්බනන් දෙක ඔස්සේ මේ මනෝවිඥානයක් හැම වෙලාවෙම සිතක් ඇති වෙනවා, නිරුද්ධ වෙනවා. මෙන්න මේකයි අපේ ජීවිතය කියලා අපි දකිනවා. මේක දැක්ක ගමන් මොකද වෙන්නේ අපට? බාහිර රූපයක් දකිනකොටම අපට රූපය තේරුම් ගන්න පුළුවන්. රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. රූපයක් තියෙනවා. රූපය දකිනකොටම අපට ආපස්සට මතක් වෙන මොකද්ද? මේ මනසින් මේක තේරුම් ගන්න එක එක දකිනවා. අපට වාහනේ ඩ්‍රයිව් කරනකොට වාහනේ ඉස්සරහා බලන්න පුළුවන්. වාහනේ ඉස්සරහා නොබලන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. වාහනේ බලන බැලුවට අපි දන්නවා වාහනේ රෝද හදලා තියෙන මේ පැත්තේ කියලා. මම ඉන්නේ මෙතනයි කියන එක දකිනවා. මෙන්න මේ දකිමින් වාසය කිරීමට මොකද බුදුදහම කියන්නේ? මේකට තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මේකට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකායන අයන් බෙක්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා, සත්‍යංගේ පිරිසිදු බව ඇති කර ගැනීමට, කෙලෙස් වලින් දුරු කිරීමට, දුක් වේදනා දුරු කිරීමට තියෙන එකම මාවත සතිපට්ඨානය කියලා. එතකොට මියගිය කෙනෙක් ගැන හිතනකොට අපට දුකක් ඇති වෙනවනේ සමහරලාට. සමහරට අපි අඬනවා. ඇයි අඬන්නේ අපි? ඒ අඬනකොට අපට ඒ කෙනාගේ රූපය දැන් තියෙන රූපයක් වගේ අපට පේනවා. ඒ කෙනා කරපු කියපු දේවල් දැන් කරන දේවල් විදිහට අපට පේනවා. නමුත් ඇත්තටම අපි මොකද කරලා තියෙන්නේ? අපේම සිතේ මොහොතේ සිහිපත් කිරීමක් කරලා තියෙන්නේ. අපේම මයින්ඩ් එක තමයි අපි මේ රීඩ් කරලා තියෙන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි බුදුහාම දේශනා කරන්නේ. මෙන්න මේ දුක් වලින් නිදහස් වෙන්න නම් පින්නතුනි මේක සරලව හිතන්න එපා. අපේ දුක් ටික කියලා කියන්නේ හෙට දවසේ අපේ ළඟම ඥාතියෙක් ලෙඩ වෙලා කියන ආරංචි අපට එන්න පුළුවන්. හෙට දවසේ මේ වන විට අපේ ළඟම ඥාතියෙක් මිය ගියා කියන පණිවිඩය අපට එන්නට පුළුවන්. අන්නේ දුක් ටික සියල්ලක්ම අපි මේ තියාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අන්න ඒ දුක් ටික නිදහස් වෙන්න. සාමාන්‍ය විදියට දානමය පින්කමක්, සීලමය පින්කමක්, භාවනාවක්, මෛත්‍රී භාවනාවක් කිරීම විතරක් නෙවෙයි අපේ ජීවිතේ පරමාර්ථය. ඔබ ඇත්තටම ඔබේ ජීවිතයට වටිනාකමක් ලබා දෙනවා නම් මෙන්න මේ ප්‍රඥාවෙන් අඩුම ගානේ දවසට එක විනාඩියක් හරි ජීවත් වෙන්න. ඒ ඇති. අනිත් කාලේ ඔක්කොම ඉන්න විදියට අවිද්‍යාවෙන් ඉන්න කමන්නේ. එක විනාඩියක් පින්නතුනි බුදුහාමුදුරණ ගරු කරනවා නම් මෙන්න මේ ප්‍රශ්නාවෙන් ඉන්නේ. එහැට රූපයක් දකිනකොට හිතන්න අර වාහනේ පිටපස්සේ රෝද හතර උඩ ඉන්නා වගේ මේ රූපය පේන වෙලාවේදී මම මේ මන ආයතනෙන් මනෝවිඥාණය තුලයි මේ ඉන්නේ. ඒකත් අනිත්‍ය දෙයක්, ඒකත් අනාත්ම දෙයක්, ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපි ඒක දකිමින් ඉන්නේ. මෙන්න මේ කාලපරාසය, මෙන්න මේ ඩියුරේෂන් එක වැඩි කර ගැනීම තමයි මනුෂ්‍යත්වයට ලබා දෙන ඉහළම වටිනාකම. මෙන්න මේ කාලපරාසය වැඩි කර ගැනීම තමයි දුකෙන් නිදහස් වීමට තියෙන මාවත. මේක පින්නතුනි ඇයි අපි අනිත් වෙලාදි ප්‍රැක්ටිස් කරන්නේ? මේක ප්‍රැක්ටිස් කරන්නේ අපි ළඟම ඥාතිය, අපි ආදරය කරනම ඥාතියාගේ මලගෙදරට අපට සහභාගි වෙන වෙනවා. අන්නයේ සහභාගි වෙනකොට එයාගේ රූපය දකිනකොටම අපට එකපාර ඇඬෙනවා. යා කරපු කියපු දේවල් අපට උදව් කරපු විදිය සිහිපත් වෙලා අපිට ඇඬෙනවා. අපි අඬනවනේ, ඇඬෙනවා එකපාර. එතකොට අන්නයේ සිද්ධිය දකිනකොටම අපි දැක්කොත් මේ රූපය කියලා පේනකොටම පේන්නේ මේ තමන්ගේම මයින්ඩ් එකේ තමන්ගේම මනසයි මේ රීඩ් කරන්නේ කියලා දැක්කොතින් ඒක නට ඔබට පුළුවන් අධ්‍යක් එකතු කරලා ආචාර කරලා කරන ගමන්ම ආපස්සෙන් සතිපට්ඨානය තුළ ඉන්න ප්‍රඥාවෙන් ඉන්න. පින්නතුනි මෙන්න මේක තමයි අපේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මෙන්න මේ ප්‍රඥාවෙන් එක දවසක් ජීවත් වෙනවා නම් ඒකන අර අවිද්‍යාවෙන් මෝහෙන් ජීවත් වෙන අවුරුදු 100කට වඩා වටිනවා කියලා. අපිට එක දවසක් ජීවත් වෙන ඕනේ පින්නතුනේ මේ ප්‍රඥාවෙන් හරියටම සිහියෙන් එක දවසක් බලන්න ජීවත් වෙන උත්සාහ කරන් ටික ටික පුහුණු කළා. අපිට පින්නතුනේ කවදාවත් මරණාසන්න මොහොතේ කලබලයක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි හැමදාම අපේ ස්පිරිචුවල් ඒජ් එක අපි ඩෙවලොප් කරගෙන තියෙනවා. අපේ ෆිසිකල් ඒජ් එක කොච්චර අඩු වුණත් අපේ කායික වයස කොච්චර අඩුමත් අපට ගැටලුවක් නැහැ. ඇයි අපි ජීවත් වෙන හැම දවසකදීම අපි අවුරුදු 100කින් අපේ ආයුෂ වැඩි කරගෙන ඉන්නේ අපි. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවි සංසෙයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මේ ධහම නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ ධහම දැකලා සිහියෙන් නුවණින් ජීවත් වෙන එකම දවස වටිනා දවසක් වෙනවා. අන්න එදාට ඔබ අද පරිහරණය කරන මේ සම්පත්තිය ඔබට අත්හැරෙනකොට ඔබ කුරුල්ලෙක් වගේ ඉහළට පිහාඹල යනවා ආධ්‍යාත්මික ලෝකෙට. නමුත් අද ඉන්න මානසිකත්වයෙන් අපට අමාරු වීම කරන්න. හෙට මේ මොහොතේ අපේ ජීවිතේ නැති වෙනවා කියලා අපිට දැනගත්තොත් මොකද වෙන්නේ? හෙට මේ මොහොතේ මරණයටපත් වෙනවා කියලා දැනගත්තොත් හරියටම ඔබ මොකද වෙන්නේ? ලොකු සංවේගයක් නේ. ඇතැම් විට හඳයි වැළපේ අයියෝ මේ ගෙදර නැති වෙනවා, දරුවෝ ටික නැති වෙනවා, වාහනේ නැති වෙනවා, බෑන්ක් account එකේ තියෙන සල්ලි ටිකට මොකක් වේද? මේ ටික එකපාර අපි ඔළුවට එනවා. අපේ ශරීරය අත්හරිනව නේද? එකපාර හඳන්න වැළපෙන ගන්නවා අපි. පින්නතුනි හෙට දවසේ නෙවෙයි ඊළඟ තත්පරයේ මරණය ආව දුක් නොවන විදියට මාර්ගය බුදුරජාණන් වහන්සේ මේ අපට දේශනා කළේ. ඒ නිසා පින්නතුනි ආධ්‍යාත්මිකව අපේ දියුණුවත් අපේ උනන්දුවත් ඇති කරගන්න හොඳම කාලෙක මේ ඉන්නේ පින්නතුනි. අපි කාටවත් ජීවිතය ගැන කිසිම විදියෙහි සහතිකයක් දෙන්න බැරි ඉතාම අවිනිශ්චිත මොහොතක තමයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. මේ කාලේ ධර්මය අපි ප්‍රැක්ටිස් කරන්න උනන්දු වෙනවා නම් පින්නතුනි ආයෙ නම් අපිට කාලයක් එන්නේ නැහැ. ඇයි එන්නේ නැනම් අපි දුර්වල වෙනවා. අනිත් අතින් අපි කොයි මොහොතේ රෝග වලට පත් වෙද කියලා අපිට හිතා ගන්න බෑ. එතකොට මේ ධර්මයේ පිළිපැදීමේ ආනිසංශ තියෙන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලවත් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලවත් නෙමෙයි පින්නතුනි. මේ රකින ධර්මයේ ආනිසංශය තියෙන්නේ මේ මොහොතේ. මෛත්‍රිය භාවනා වැඩීමේ සතිපට්ඨානෙ වැඩීමේ ආනිසංසය තියෙන මේ මොහොතේ අපි දුකෙන් නිදහස් වෙනවා. මේ මොහොතේම කවුරු හරි කෙනෙක් බනිනකොට අපට ඒ බනින බැනුමෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ මොහොතේම කෙනෙක් අපි අකමැති විදිහට හැසිරෙනකොට අපට ඒ බාහිරෙන් එන දුක් එක නිදහස් වෙන්න පුළුවන්. පින්වතුනි, මෙන්න මේ ධර්මයේ අහන්නට, පිළිපදින්නට, ඒ ධර්මයේ ප්‍රතිඵල රිසල්ට් එක ගන්න තමයි අපි ඇත්තටම පින්වතුනි මේ ලෝකේ ඉපදුනේ. අපි මේ ලෝකයේ මේ බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා මේ වගේ කල්යාණ මිත්‍රයන් විහෙර විහාරස්ථාන ලැබලා බාහිර කරදර කම්කටොළු අඩු ඉතාම සෞභාග්‍යමත් ප්‍රදේශයක අපි වාසය කරන්නේ පින්වතුනි නිකන් නෙවෙයි. හිතන්න එපා මේක නිකන් ලැබිච්ච දෙයක් කියලා. දරුවෝ ටිකක් හදලා උගන්නලා දේපලක් ඇති කරගෙන නිකන් හිස් අතින් යන්න නෙවෙයි අපි ඉපදිලා තියෙන්නේ මේ. අපි මේ ඉපදිලා තියෙන අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න. අපට දුක් විඳින නෙවෙයි බුදුහාමර ධර්ම දේශනා කළේ. අපි විඳින්න ඕන දුක් ටික ඔක්කොම බුදුහාමර විඳලා තියෙනවා. උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයන් පෙරම් පුරලා ඇස්සිස් මස්ලේ දන් දීලා ඔක්කොම දුක් ටික අපි වෙනුවෙන් විඳලා තියෙනවා. ඒ විඳලා කරපු එක්ස්පෙරිමන්ට් එක රිසල්ට් එක ඒ ඩිස්කවරි එක අපට දීලා තියෙන මෙන්න මේක කරන්න, මේක කරෝතින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මේ පණිවිඩය මේ මැසේජ් එක දීලා තමයි බුදුරජාණන් වහන්සේ net එක පියාගත්තේ. ඒ විතරක් නෙවෙයි මැසේජ් එක වසර 2500ක් අඛණ්ඩව ස්වාමීන් වහන්සේලා රැකගෙන ඇවිල්ලා අපට උරුම කළ දීලා තියෙනවා. ඒ නිසා අපි නොතන අපේ ජීවිතේ ලැබිච්ච වටිනාම දේ මොකද්ද? මේ සද්ධර්මය. අන්න ඒ සද්ධර්මයම තමයි ජීවිතේට ආලෝකයක් කරගන්න. ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්මසරණා න අඤ්ඤ සරණා. මේ ධර්මයේ නැමැති ආලෝකයෙන් හැමතැනම යන්න. මේ ධර්මයෙන් අපේ ජීවිතයට ආලෝකය ලබා දුන්නොත් අපි ලබා ගත්තොත් අපට gedara විතරක් නෙවෙයි හැම gedaraම හැම තැනම අපේ gedara වෙනවා. හැම තැනම දෙවුරම් වෙහෙරක් වෙනවා. හැම තැනම බුදුරජාණන් වහන්සේ වාසය කරන ස්ථානයක් වෙනවා. හැම තැනම රහතන් වහන්සේලා සමග එකට ජීවත් වෙන ස්ථානයක් බවට පත් වෙනවා. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන යන්නට ඔබ වඩ වඩාත්ම අදිස්ථාන කරගන්න. ඔබේ ළඟම ඥාතීන් සමග හැකිතාක් දුරට පින්කම් කරගන්න. හැකිතාක් දුරට සිල්වන්ත වෙන්න. හැකිතාක් ධර්මයේ ඊටාම ගැඹුරම නිවැරදිම තැන් තේරුම් ගන්න උත්සාහ කරන්න. හැකිතාක් දුරට සමත විදර්ශනා භාවනා කරන්න. ඒ වගේම ඔබේ ජීවිතවල කරපු පින්කම් නිතර සිහිපත් කරන්න. දැන් මෙතනින බොහෝ පින්නතුන් බොහෝම දන් දීපු පින්නතුන් ඉන්නේ. අමර තාතර හොඳට සලකපු විහෙර විහාරස්ථාන වලට මහන්සියෙන් උදව් උපකාර කරපු පින්නතුන් තමයි ඔබ හැම දෙනෙක්ම. අන්නේ කළෝ පින්කම් යුතුයකම් කුසල දහම් ඒ හැමදේම හැමදාම සිහිපත් කරන්න. එහෙම සිහිපත් කරන හැම මොහොතෙම ඒ දින මේ මොහොතේ කරන පින්කමක් වගේ නැවත ඒක දිනු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි මේ එකට ජීවත් වෙන ටික කාලේ අපේ සහෝදර සහෝදරයන් සමග උපරිම ලෙස එකටම මේ ආධ්‍යාත්මික ගුණ දහම් අපි දිනු කරන්නට ඕන. එනසයි ක්‍රම සහෝදර සහෝදරයන් මෙතන හුඟක් ඉන්නවනේ. ඇත්තට මේ සහෝදරත්වය කියන්නේ මොකද්ද? ඒ ඔබ මෙලොවට ජනිත කරපු අම්මට කරන උපකාරය මොකද්ද? ඒ පියතුමාට කරන කෘතවේදීත්වය මොකද්ද? ඒ සහෝදර සහෝදරයන් එක්ක එකට සිල්වන්ත වෙන්නට ඕන, සිල් රකින්නට ඕන, මෛත්‍රී භානාව වඩන්නට ඕන, සතිපට්ඨානෙ වඩන්නට ඕන, විදර්ශනා භානාව වඩන්නට ඕන. අන්න ඒක තමයි ඇත්තටම නියම සහෝදරත්වය කියලා කියන්නේ. ඒක තමයි නියම ලෙස තමන්ගේ අම්මට තාත්තට ප්‍රතිඋපකාර කරනවා කියලා කියන්නේ. අන්න ඒකම තමයි අපේ මියගේ ඥාතීන්ට කරන්න පුළුවන් ඉහළම පුණ්‍යානුමෝදනා බවට පත් වෙන්නේ. අන්න එහෙම වුණොත් පින්නතුනි අපි කොයි මොහොතේ ලෙඩ වුණත් අපි කොයි මොහොතේ මිය ගියත් අපේ ජීවිතයේ දුකක් සංවේගයක් නැහැ. ඇයි අපි අපේ ජීවිතෙන් ප්‍රයෝජන අරගෙන තියනවා කියලා අපට සතුටට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අද දින ඔබ විශේෂයෙන් මේ පින්කම සිදු කළේ ඒ ශ්‍රී ලංකාවේ දිමිය ගිය ලක්ෂ්මි මහත්මියට, ඒ ඥාතිවරියට, නැන්දණියට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. එනිසා මේ නිවස අද දින විහාරස්ථානයක් බවට පත් කරගෙන වාපින්කම් සිදු කරන අවස්ථාව, පංචශීලයේ සමාදන් වුණා, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්තුවා, ඒ වගේම මතක වස්ත්‍ර පූජාවක් සිදු කළා, මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළා, ඉතේ ප්‍රඥාව දින වෙන විදියට දහම් කරුණාට හොම්කන් දුන්නා, ධර්ම දානමේ පින්කම සිදු කළා. ඉතින් මේ සියලු මාකාරයෙන් සිදු කරගත් පින්කම් ඒ ශ්‍රී ලංකාවේ දිමිය ගිය ඒ ලක්ෂ්මී මාතාව සිහිපත් කරගෙන එතුමියට අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ඒ ඥාතිවරිය ප්‍රධාන යම්තා කොව නමින් මිය ගිය පින් බලාපොරොත්තු වෙන ඥාතීන් මෙත්නම් ඒ සියලු ඥාති හුද මේ පිණින් සුවපත් වෙත්වා. ඒ වගේම පසුගිය කාලේ පුරාම අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ කොවිඩ් රෝගයෙන් මිය ගිය මිලියන ගාණක් පිරිස මේ ලෝකේ ඉන්නවා. ඒ බොහෝ දෙනාට මේ වගේ පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ අයගෙන් කිසියම් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිනවා නම් සුවපත් වෙන්නට ඒ සියලු දෙනාමත් මේ පින්කම දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඒ මිය ගිය ඥාතීන්ට පැන් වඩමින් පුණ්‍ය අනුමෝදනා කරන්න ගාථාව කියලා. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පෝරා පරිපෝරෙන්ති සාගරං ඒවමේව හිතෝ දෙන්නම් තේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටම් යතානින්නම් පවත්තති ඒවමේව හිතෝ දෙන්නම් තේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින්කමට සහභාගී වුණු අතහස දුන්නෝ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දයා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දයා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්තේ සෙන්දයා. හොඳයි පිනුතුනි, බොහොම සතුටට පත්වන්න අද මේ නිවස ඉතාම අලංකාරවත් වෙන විදියට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය වඩමවාගෙන ඉතාම වටිනා පින්කමක් සිදු කරගෙන නිමාටපත් වෙච්ච අවස්ථාව එමිය ගිය ලක්ෂ්මී පෙරේරා නැන්දනිය වෙනුවෙන් ඥාතීන් වශයෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකම මතකවස්ත පූජාව දානමය පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා වඩ වඩාත්ම හිතේ සතුට සැනසීම ඇති කරගන්න මේ සියලු පින්කමලා අනිසංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනය සැලසේවා. වඩ වඩාත්ම මේ සම්බුද්ධ ශාසනය තුළ දාන ආදී පින් දහම් සිදු කරගන්නට ඔබට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. ජීවත් වෙන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමක් හේතු වාසනා වේවා. සතර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.